අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ පාලක පක්ෂය බවට පත් කරන්න කියලා රටේ. මොකද ඇත්ත වශයෙන්ම ඒක තමයි අවශ්‍ය වෙන්නේ. දැන් හුඟක් අය කල්පනා කරනවා විපක්ෂයේ දවිල්ලවල හිටියම ඇති කියලා. අපි විපක්ෂයේ හිටිය ජනතා විමුක්ති පෙරමුණ පෞගේ කාලේ පුරාම ලොකු මෙහෙවරක් ඉටු කරලා තියෙනවා. ඒක 아무තේ කියන්න දෙයක් නැහැ. නමුත් පාලන බලය ගත්තොත් මේ පක්ෂය මේ රට ඇත්ත වශයෙන්ම ජනතාවට හිතවාදී මිනිස්සුන්ට කොන්දගෙන තියාගෙන ජීවත් වෙන්න පුළුවන් රටක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අපිට කිසිම සැකයක් නැහැ.